ශාසනාව පවත්වන දීපක ආනන් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සෝ මිත්තාසගතේන චේතසා ඒකං දිසං පරිත්වා විහරති තථා දුතියං තථා සතියං තථා චතුත්ථං ඉති උද්දමදෝ තිරියං සම්දදි සම්බක්ඛාය සම්මාවන්තං ලෝකං මිත්තාසගතේන චේතසා හරිත්වා විහෙරති සද්ධාවන්ත සින්නකින් සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ සරුවක්න රාජෝත්තමයන් වහන්සේගේ සුදු බුදුරැස්නේ දෙන දළදා ස්පර්ශයෙන් දේශනා කරන ලද ස්වාසූ දහසක් ධර්මක් සන්දේශයති උතුම් බුද්ධ වචනයක් මෙමාත්‍රෝකාසරන්තය දෙන ධර්ම දේශනාව සඳහා විශේෂයෙන්ම ලෝතුරා බුදු පදවිය සතන මහා බෝධිසත්වයන් වහන්සේලා පුරනු ලබන දස පාරමිතාවන්ගෙන් නම වෙන්න මෛත්‍රී පාරමිතාවයි. මෛත්‍රී පාරමිතාව සම්බන්ධ වූද මෛත්‍රී ධ්‍යාන මෛත්‍රී චේතු විමුක්තිය සම්බන්ධ වූද සූත්‍ර පාඨය මාතෘකා කරන් කියදුනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරන වේලාවයි. ධර්ම ශ්‍රවණය කිරීම සැබවින්ම භාවනාවක් විය යුතුයි. එනිසා තමයි බණ ඇසීම, ධර්ම දේශනා කිරීම, ධර්ම සජ්ජායනා කිරීම, ධර්ම මනසිකාරයේ නිවන් දොරටුවක් වන්නේ. ඒ විදිහේ නිවන් දොරටු පහක් අපේ සම්බුද්ධ සසුනේ කියනවා. බණ ඇසීම පළමු යන්න, බණ දැසීම දෙවන්න, ධර්ම සජ්ජායනයේ තුන් යන්න, ධර්ම සම්වර්ධනයේ හතර යන්න, භාවනාව හතර යන්න. ඒ මුලින් කියන ලද සතරක් නිවන් දරුවන්නේ භාවනාවක් වැඩෙන්නේ එහිදී මෙනි. දේශකයන් වහන්සේ ශේඛියා සිකපද 16ක් සිටේ දරාගෙන අදිස්ථාන පහක් සිටේ අදිස්ථාන කරගෙන කර්මස්ථාන සීලයෙන් ධර්ම දේශනා කරන්නේ නම් දේශකයන් වහන්සේට ඒක නිවන් දරුවක් වෙනවා. ශ්‍රාවක පිළිස අන්‍ය විහෙත නොවේ. සාවධානව දෙතවන් නවාගෙන භාවනාවක තෙදුනා හා සමානව සමාධිගතව ධර්මශ්‍රවණය කරන්නේ නම් ඒක නිවන් දොරටුවක්. නිසා මේ ගත කරන සුවල්ප වේලාව අප සෑම දිනකටම ධ්‍යාන සමාධියේ සමාසත්‍ය අභිඥා බල විපස්සනා මාර්ගඵල පිළිවෙලින් සාන්ත ලෝකෝත්තර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට නිවන් දොරටුවක් බාටපත් වේවා කියන අදිස්ථානින් ධර්ම ශ්‍රවණය කරමු. මාත්‍රුකාකල සූත්‍ර පාඨය සිය ගණනාවක් සූත්‍ර දේශනාවන් දකින් ලැබෙන වටිනා සූත්‍ර පාඨයක්. මේ හැදින්වෙන්නේ මෛත්‍රී භාවනාව සම්බන්ධවයි. සෝ මෙත්තා සහගතේන චේතසා ඒකම් දිසං පරිස්වා විහෙරති. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙනි සිවණක් පිළිසේ අයත් දෙවියන් මිනිසයන් සෑත යම්තාක් නිවන් මඟ ගමන් කරන්නන් එතොත් ඒ හැම දෙනාටම සාධාරණ වචනයක් සෝ කෙනේ වචනය. එවැනි මඟඵල නිවන් සඳහා යොමු වූ සෙත්ඇති නනවතුන් විසින් ගදියුතු කර්මස්ථාන භාවනා රසක් තියෙනවා. සමථ භාවනා වශයෙන් 40ක්, ඒ සමථ භාවනා 44න් ධම්ම විහාර භාවනාවක කායිකේ කමඨානක් මෛත්‍රී කියන්නේ. ඒ මේ මෛත්‍රී සාගත සිතින්, මෛත්‍රී සාගත සමාධි සිතින් එක් දිශාවකට මෛත්‍රී විහිදුවා පතුරවා වාසය කරනවා. සතා දුතියං, සතා තතියං, සතා චතුත්ථං දෙවෙනි දිශාවක, තුන්වෙනි දිශාවක, හතරවෙනි දිශාවකට. රාගයෙන් ඉති උද්ධමදෝ උදයාට දෙදිශාවකට, හිරියං ආස්පස දස දිශාවටම සම්බදි සම්බක්තාය මුළු තුන් ලෝක ධාතුවටම ආත්ම භාව සංඛාත සීලම සත්‍ය ප්‍රජාවටම මෙත්තා සහගතේන චේතසා හරිත්වා විහෙරති අවේදේන අබ්ජාපජ්ජේන. වෛරයක් නැති, තරහක් නැති, කටක සංඥාවක් නැති මෛත්‍රී චේතෝ විමුක්තිය විහිදුවමින් පවත්වමින් වාසය කරනවා කියන එකයි මේ ගාථා පාඨයේ සූත්‍ර පාඨ කෙටි තේරුම. විශේෂයෙන්ම බෞද්ධයන්ට මේ මෛත්‍රිය, මෛත්‍රිය කියන වචනේ බොහෝම සුපුරුදු වචනයක්. මේ මෛත්‍රිය කියන වචනය පුදුම ආශ්චර්යජනක වචනයක්. මේ මෛත්‍රිය කියන වචනයක තේරුම් ගන්නවා නම් සැබවින්ම ඒක ඇතේ දසපාරමිතාම පුරන්නට. මේ මෛත්‍රිය පිහිටා සිටගෙනයි මහා බෝධිසත්වයන් වහන්සේලා දසපාරමී පුරන්න සමර්ථ වන්නේ. මේ මෛත්‍රිය කියන මිශ්‍ර සිංහල වචනේ කාලි වචනේ හඳුන්වන්නේ මෙත්තා. මෙත්තා, මෙත්ති, මෙත්තා, මෙත්තායන, මෙත්තායි සත්තං කියලා ධම්මසංගණේ ප්‍රකරණයේ නිච්ඡේත කාණ්ඩයේ වචනයක් සඳහන් වෙනවා. ඒ මෙත්ති, මෙත්තා, මෙත්තායන, මෙත්තායි සත්තං කියන වචනේ හැදලා තියෙන්නේ මිද සිනීහනේ කියන ධාතුවෙන්. මිද සිනීහනේ ඒ කියන්නේ මිද ධාතුව, පාලි භාෂාවේ ධාතු ප්‍රකෘතියක් වෙන මිද ධාතුව. ඉතින් තේරුම සිනීහනේ, ඒ කියන්නේ මෘදු භාවයක පත්කර වීම අර්ථයෙහි. සිනිඳු බවට, සංසුම් බවට, සීතල බවට, වගේම සිතයි සේබාට සමුණු අර්ථය තමයි මිද කියන ධාතුවේ තියෙන්නේ. එමේ මිද ධාතුවට ප්‍රත්‍යක්ෂ දෙලම් මෙත්ති, මෙත්තා, මෙත්තායනා කියන මේ පද හැදලා තියෙනවා. මේක තේරුම මිත්‍රේ භවාති මෙත්තා, මිත්‍රයා කෙරෙහි පවත්නේ මෛත්‍රියයි. මිත්‍රයා කියන්නේ කවුද? මාතා මිත්තං සකේ ඝරේ, තමන්ගේ නිවසේහි මව්කේ දෙපළ මිත්‍රයෝ. මිත්‍රයෝ කියන්නේ මෙතන යහළුවෝ කියන තේරුම නෙමෙයි. ඒ වගේ කෙටි අර්ථයක් නෙමෙයි මෙතන තියෙන්නේ. හදවතින්ම ජීවණය කැමති අය. දෙමව්පියන් දෙන්න තරම් දරුවන්ගේ ජීවණය කැමති කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් පවා පිහිටවන්නේ දෙවනුයි. එනිසා කුඩා කලපතන් මව් කුසේ ජීවත් වෙන කාලේ පටන් දෙමව්පියන්ගේ පරම මෛත්‍රියක් පවතිනවා දරුවන් කෙරෙහි. ඒ මේ මෛත්‍රිය හදවතින්ම අලංකෝම දෙමව්පියන් පවත්වන බැවින් දෙමව්පියන් දෙකෙන මාතා මිත්තන් සකේ ඝරේ. එතන මාතා කියන වචනයට මාතා පිතරෝ කියන වචන දෙකම අයිති වෙනවා. මව්කේ දෙපළේ සෝතිය නිවෙතෙහි පරම මෛත්‍රිය තෝන සම්මිත්‍රයෝ. ඒකෙනි දරුවන්ගේ ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන්, ගුණයෙන්, නුවණින්, ධනයෙන්, ධාන්‍යයෙන්, යසයෙන්, ඓශ්වර්යයෙන් හැම දෙයකින්ම දූනුව සමිතවන්නේ, හදවතින්ම දූනුව සමිතවන්නේ මෞකේ දෙතල. ගුරු ශිෂ්‍ය සම්බන්ධයක් මේ වාගේ. ශිෂ්‍යයන් වෙත පරම මෛත්‍රිය දක්වනවා ආචාර්ය උපාධ්‍යාය උත්තමයෝ. එනිසා ඒ උතුමන්ගේ సంతానවල ශිෂ්‍යයන් කෙරෙහි මේ කර්ම මෛත්‍රිය පිහිටෙනවා. මෙන්න මේක නිසා මෞපියන් ගුරු උතුමන් වැනි සත්පුරුෂ సంతానවල පවත්නා වූ උතුම් ගුණයට කියනවා මෙත්තාව කියන මේ වචනේ. එතකොට මේක ඉබේ පිහිටන අතර දෙමෞපියන්නේ මේක භාවිතා කිරීමෙන් පුළුවනි ධ්‍යාන බාට පවා පැමිණෙන්නේ. මෛත්‍රී ධ්‍යාන බාට සමුනවන්න පුළුවන්. එනිසා මේ මෛත්‍රිය පිළිබඳව අපි වඩවත් ප්‍රමාණිකූලව අපි දිනු කරන හැටි ඉගෙන ගත්තොත් අපට සෑම වෙලාවකම පුළුවන් මෛත්‍රී සිතින් දවස ගෙවන්නට. අපි අවදෝතම් පටන් නින්දට යනතුරු සෑම කටයුත්තකදීම මෛත්‍රී සිතින් ජීවත් වෙන්න පුළුවන් මේක වඩන හැටි ප්‍රමාණිකෝලව තේරුම් ගත්තොත්. මෛත්‍රී කියන්නේ මේ උතුම් ගුණය සද සංකාමයේ පිහිටුවා ගැනීමෙන් මා ආනිසංස 11ක් ලැබෙන බව මෙත්තානිසංස සූත්‍රයේදී අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයේන මෙත්තානිසංස සූත්‍රයේ දැක්වෙනවා. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය ආසේවිතාය භාවිතාය බහුලී කතාය යානි කතාය වත්තු කතාය අනුච්චිතාය කරිචිතාය සුසුමාරද්ධාය ඒකාදසානිසංස පාටිකංඛා. ඒ කියන්නේ මේ මෛත්‍රී චේතෝ විමුක්තිය හෙවත් මෛත්‍රී භාවනාව මෛත්‍රී චිත්ත සමාධිය භාවිත කරන ලද්දේ නම් ආසේවිත භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එකලොස් මහා අනිසංසයක් ලැබෙනවා. එමනවාද සුඛං සුඛති සැපෙන් නිදා ගන්නවා, සුඛං පටිභුජ්ජති සැපෙන් අවදි වෙනවා, න පාපකං සුඛිනම් පච්චති නපුරු සීන නොදකින්නෙත් වෙනවා, මනුස්සානම් පියෝ හෝති ගෙල සැලඳි මුතු හරයක් වාගේ කෙසේ සැලඳි මල් වඩමක් මල් ඔතුන්නක් වගේ මිනිසයන්ද ප්‍රියමනාප වෙනවා, අමනුස්සානම් පියෝ හෝති දෙවියන්ට භූතයන්ට පිසාචයන්ට අමනුෂ්‍යයන්ට පවා ප්‍රියමනාප කෙනෙක් ගරු කටයුතු බවට පත් වෙන කෙනෙක් වෙනවා. දේවතාරක්ඛන්ති ආරක්ෂක දෙවිදේවතාවෝ මෛත්‍රී වඩන්න යහපින් රැක ගන්නවා. නාස අග්නිවා විසංවා සත්ථංවා කමති යින්නෙන් හෝ වතයෙන් හෝ අවියාමුද වලින් ඒ මෛත්‍රී වඩන්නා තනතුරක් වන්නේ නැහැ. සුවතං චිත්තං සමාධියති වහාම හිත සමාධිගත වෙනවා. මුඛවන්නෝ විපස්සේදති මුහුණේ වර්ණේ සහපත් වෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති නොමුලාව මරණාසන්න මොහොතේ සිහිනුලින් අන්තිම හුස්ම හෙළනවා. පුත්තරින් අපපති නිද්ධන්තෝ බ්‍රහ්මලෝක උපගෝ හෝති. මේ ජීවිතයේදී අරිහත්ත්වේ සාක්ෂාත් කරගත නැති වුණා නම් ඒකාන්තයෙන් මෛත්‍රී භාවනා බලයෙන් රූපාවචන බඹලව නමයකින් එකට උපදිනවා. ඒ කියන්නේ ප්‍රථම ධානයෙන් මෛත්‍රී ප්‍රථම ධාන ලබානි සිටියානම් ප්‍රථම ධාන භූමිතල තුනක් වෙන එයින් එකක උපදිනවා. දෙතිය ධාන ලබානි සිටියානම් දෙතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. චතුර්ථ මේ තෘතිය ධාන ලබානි සිටියානම් තෘතිය ධාන භූම තුනෙන් එකක උපදිනවා. එතකොට මේ කියන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ දේශනා කළා කියනවා. ඒවා සම්බන්ධ අපි නැවත නැවත සාකච්ඡා කරමින් දහම් පොත්පත් කියවමින් ආબોධ කරගත යුතු වෙනවා. ඒ කියන්නේ හැමදෙනාම කැමැති සැපෙන් නිදා ගන්න. මේ සැපෙන් නිදා ගන්නටනම් මෛත්‍රිය වඩමින් නිදා ගත්තොත් තමයි සැපෙන් නිදා ගන්න පුළුවන්. ආවද සතුටුයි සතුටු මුහුණෙන් ප්‍රබෝධ මුහුණෙන් නෙළුම් මලක් හෙටෙන්නවාගේ උදේ සිමිඳි සිමිඳි උදේ අවදි වෙන්න. ඒ විදිහේ ප්‍රබෝධ සිතකින් පහන් සිතකින් අවදි වෙනනම් මෛත්‍රී භාවනාවෙන් නිදට යන්න ඕනේ. සාමයේ සතුටින් නපුරු සිහිනයක් වන්න දෙකින්ද. ඒකෙන් නපුරු සිහින දැක්කොත් පිටේ බයක් ඇති වෙනවා. නමුත් මෛත්‍රිය වඩන්නාට නපුරු සිහිනයක් දෙන්නේ නැහැ. හේනානම් දෙන්නේ සුබ යහපත්යක් පමණයි. ඒ වගේම මිනිස්යන්ද ප්‍රිය වෙන්න, අමනුෂ්‍යයන්ද ප්‍රිය වෙන්න මෛත්‍රිය තරම් දෙයක් නැහැ. එනිසා මිනිස්යන් අපට අවනත කරගන්න, මිනිස්යන්ගෙන් ධාර්මික උපකාර ලබා ගන්නට මෛත්‍රිය වැඩිමත් අවශ්‍යයි. බොහෝ සෙයින් දේවාල ගානියම් කරන දේව පූජාවන්ට වඩා මෛත්‍රී භාවනාව හරියට වැඩෙනවා නම් දෙවියන් සමන්විත වඩිනවා. දෙවියන්ගේ උපකාර ප්‍රේභාවය ආරක්ෂාව අනුග්‍රහය ඇල්ම බැල්ම නිතර ලැබෙනවා මෛත්‍රිය වඩන්නාට. එතමනක් නෙමෙයි දෙමාපියන් දෙන්නෙකු දරුවන් රැකගන්නාක් මෙන් දෙමාපියෝ මෛත්‍රිය වඩන්නාව ආරක්ෂා කරගන්නවා. එවැගේම රසවිත අවියාවොද ගිනි විපස්සි වළගෙනවා. ඒ වගේම අනතුරක් වන්නේ නැහැ. එතමනක් නෙමෙයි සමාධියේ සිට වහවහම සමාධිගත වෙනවා. අපි කවුරුත් සතුටේ හිතේ තැන්පත් බවකින් ඉඳ හිත සමාධි කරගන්න මෛත්‍රී භාවනාව විශේෂ හේතුවක් වෙනවා. අනිස්කාණී තමයි මුහුණ ලස්සන වීම. මුහුණ පමණක් නෙමෙයි සකල ශරීරයම ලස්සන වෙනවා, ප්‍රභාස්වර වෙනවා, පහපත් වෙනවා, ප්‍රසන්න භාවයට පැමිණෙනවා. හේතුව මේකයි. මෛත්‍රී භාවනා වඩන්ත වඩන්තේ මෛත්‍රිය කියන්නේ අදෝස චෛතසිකේනි. ඒ කියන්නේ සෝබන සාධාන චෛතසික 19 එකක් මේ අදෝෂ චෛතසිකයේ මේ අදෝස චෛතසිකයේ තියෙන සෞම්‍ය භාවයක්. හඳ මඬලක් වාගේ සෞම්‍ය භාවයක්. ඒ සෞම්‍ය භාවයේ සහිත චිත්ත චෛතසික ධර්මයන් අපේ සිතේ පහළ වෙනකොට වස්තු රූපේ පිරිසිදු වෙනවා. කුරුදවස් රූපේ පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා පිරිසිදු ලේ ධාතුව සකල ශරීරයේ පැතිරෙමින් නිරෝගී රූප කලාප උපද්දවනවා. සමාත රෝගාබාධ තිබුණ නම් ඒවා පවා සුව වෙනවා. ඒවා සුව වෙනවා. එතමනක් නෙමෙයි ආයුෂද වැඩි වෙනවා, වර්ණේද වැඩි වෙනවා, සැපේද වැඩි වෙනවා, කාය බලයේද වැඩි වෙනවා, ප්‍රඥා බලයේද වැඩි වෙනවා. යහපත් සිතින් පැතුම් මුදුන් කමනවා ගැනීමට මෛත්‍රී සිතින් සුදුම ශක්තියක් ලැබෙනවා. මේ කවුරුද 15කට සමන පෙර අපි හිතවත්ම දායක මහත්මිය එතුමාගේ වකුගඩුවල ගල් හැදිලා වෛද්‍යවරු නියම කළා සල්ලි කර්මීකින් ඉවත් කළ යුතුයි කියලා. මෙතුමා සැබෑ බෞද්ධ. හැබැයි වයස 40දී සමන බෞද්ධ ආගමට පැමිණ කෙනෙක්. එතුමා හොඳින් බුද්ධ ආගම හැදෑරුවා. විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකයෙන් ඉගෙන ගත්තා. සමථ විපස්සනා භාවනා ක්‍රම ඉගෙන ගත්තා. අන්යයන්ට උපදෙස් දෙන්න තරම් සමර්ථ වුණා. එතුමාගේ වෛද්‍ය නීමේ අනුව සල්ලි කර්මයට කලින් එතුමා සිය නිවසේ බුද්ධෝපස්ථාන කරමින් බුදු ගුණ සේවකේවා මෛත්‍රී වලේ මෛත්‍රී සිටින් සමාතම තම සත්‍ය අප්‍රයා කරගත්තා. සෝ භගවා ඉතිපි අරහං අරහං වත්තසෝ භගවා අරහං සං සරණං ගච්ඡාමි අරහං සං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මගේ වකුගඩුවේ ගල් ගියමේවා ගියමේවා ගියමේවා මේ විදිහට නවමහා ගුණයකම සත්‍යක්‍රිය කළා. සමාත සමා මෛත්‍රිය කරගෙන ඒ සත්‍යක්‍රිය කරනකොට මොකද සිද්ධ වුනේ? දින 15කින් සමන වෛද්‍ය පරීක්ෂණයට ගිය තැනදී එක්කෙනේ තින්තෝලක ගල් ගැටලන ඔක්කොම දිය වෙලා මොනතරම් පුදුමද බුදුගුණත් එක්ක මෛත්‍රිය වැඩිමෙන් ලක් අධ්‍යක්ෂණය. මේ වාගේ එකක් දෙකක් නෙමෙයි පුදුම ආශ්චර්ය දේවල් දකින්න ලැබෙනවා. මේ කවුරුදු 42කට 3කට සමන පෙර අපේ ලපති වායසේදී අපේ පියාණන් වහන්සේ බොහෝ මෛත්‍රී භාවනා කළා. එතුමා ආරණ්‍ය සේනාසනේ ආශ්‍රය කරමින් සතර කෝටි ශ්‍රී සමාදම් වෙමින් සෑම දාසයම දෙදර රාත්‍රී ආහාරයෙන් පසු පැය දෙකක් සමන බද්ධකාරියන්කේ බැඳගෙන භාවනා කරනට දකිනවා. ඒ පුරුද්ද අපට ඇති වුණා. ඒ පුරුද්ද ඇති වීම නිසා අපට පුළුවන් වුණා බුද්ධ ජයන්ති කාලයේදී නිකුත් ඒක වටනා වටනා දහම් පොත්පත් වලින් මෛත්‍රී භාවනාව හදාරන්න. කරුණිමිත් සූත්‍රයේ රාත්‍රියේ සජ්ජායනා කරන බ්‍රහ්මචාරී ආදී වස්තුමක සීලය පිළිපදලා තමාම පද්මාසනේ බැඳගෙන නිදන ඇඳේ මේ මෛත්‍රී භාවනාව කරා. මේ මෛත්‍රී භාවනාවෙන් අපට ඒ කාලේ කිසියම් ගැඹුරු තේරුමක් තිබුණේ නැහැ. නමුත් ඒ අවස්ථාව හැටේට ප්‍රතිපුතින් දැනගත්ත පිළිවෙලින් දස දිශාවට පාලි භාෂාවෙන් කියන වදන්තිය අනුව මෛත්‍රී ලැබුවා. විනාඩි 10ක් යන ඉස්සර වෙලා ශරීර නොදැනී යනවා. ශරීර නොදැනී යා පමණකින් අහස ඉන්නවා වගේ දැනෙනවා. ශරීරයේ කුදුමාකාර චලනකමක් ඒ වෙලාවේ කුළුන් ගොඩක් වාගේ බර නැති වෙනවා. එතමනක් නෙමෙයි සය භාගයක් තරම් ඒ කාලයේ තුළ කුදුමාකාර චිතේ කනකමක් ඇති වෙනවා. මෛත්‍රී ධ්‍යානයක් ගැන අපට කිසිම හැඟීමක් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ ගමන් නිින්දට වැටෙනවා. නියමිත වේලා දක්වා ඇඟිල්ලක්වත් අතක් පයක්වත් සෙලවෙන්නේ නැතුව සිහිනයක්වත් දකින්නේ නැතුව සමාධිගත වූ ආකාරයෙන් සැතෙන් නිඳ ගියා. මේක කුදුම දෙයක් අවදීනින් නෙළුම් මලක් පිළිදෙනවා වගේ බොහෝම ප්‍රභාසල සිටි බුදු ගුණයක් කියාගෙන මෛත්‍රී වචනයක් කියාගෙන අවදීනවා. දවස පුරාම මේ සනසුම හිතට පැවතුණා. අපිට පැවිදි වෙන්නත් හේතුව මේකමයි. ඒ විදිහේ මෛත්‍රී භාවනා මාස 6ක් පමණ ගෙන යන විට අපට තේරුණා මේ කිසිවක් නොදන්න නොදරු වයසේදී අපට මේ වාගේ මේ අනුසස් දකින්න ලැබෙනවා නම් වනගත වෙලා පැවිදි ජීවිතයක් හෝ යෝගාවචර ජීවිතයක් ගෙවමින් මේ ගුණ පුරා ගන්නට මොනතරම් වාසනාවක් දෙකින් හැදීමේ යුතුයි සසුන්ගතෝ පැවිදි වෙන්න පවා යමුනේ. ඉතින් ඒ වාගේ මෛත්‍රී භාවනාව ලපති දෙනකොට පවා අනුසස් වෙන දෙයක්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනාවෙන් පුදුමාකාර අධ්‍යක්ෂින් ලබන්ට එදිනදා ජීවිතයේදී පුළුවන්. ඒකනේ බුදුගුණ භාවනාව වගේම මෛත්‍රී භාවනාව සිතේ සංසුන් කරන භාවනාව. සිතේ ප්‍රබෝධයක් දෙන භාවනාව. එනිසා මේ මෛත්‍රී භාවනාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ එක එක යෝගාවචරයන් සුදුසු පරිද්දෙන් දිගින්ද සෙටියෙන්ද දේශනා කළා තියෙනවා. ශ්‍රාවල ස්වාමීන් වහන්සේට භාවනා සමතන් හතක් උගන්වුවා. එයින් එකක් තමයි මෛත්‍රී භාවනාව. මේගේ ස්වාමීන් වහන්සේටද භාවනා කමතාම් පහක් උගන්වුවා. එයින් එකක් මෛත්‍රී භාවනාව. කඳ පිරිත, ඒ කියන්නේ මහා බෝධිසත්වයන් වහන්සේ කන්දක බෝධිසත්ව කාලයේදී මහා වනමෙඳ විස ගෝර නාගයන් සර්පයන් ඉන්න වහා මහා වනමෙඳ තමන්ගේ ශිෂ්‍යයන් 500ක් දෙන අයක ධ්‍යාන භාවනා වැඩුවා. ඒ කාලයේ ඒ නපුරු විස ගෝර සතුන්ගෙන් හිංසා නොවෙන්ද පුරුදු කෙලේ කඳ පිරිත. කඳ පිරිත කියන්නේ මෛත්‍රී භාවනාවක්. ඒ කඳ පිරිතේ මෛත්‍රී භාවනා බලයෙන් උන්වහන්සේලාට කිසිම සතුටකින් හිංසාවක් නැතුව වනගතව ධ්‍යාන භාවනා වඩන්න පුළුවන් වුණා. අද උනත් කඳ පිරිත භාවිතා කරන්නේ නම් ඒ සැනසාර සර්පේ සෑගුණක් දැක කරන්නේ. එතරම් පුදුම දෙයක් මේ කඳ පිරිතෙන් දැක්කේ මෛත්‍රී භාවනාව. අනිත් කාරණේ තමයි කර්මීමෙත් සූත්‍රය. කර්මීමෙත් සූත්‍රයේ දේශනා කළේ වනගතව භාවනා වැඩු භික්ෂුන් වහන්සේලා 500ක් නමකට. ඒක පුදුම ආශ්චර්ය දෙයක්. ඒ කියන්නේ මේ 500ක් දෙන වහන්සේ සතුන්ගතව පැවිදිව අවුරුදු 5ක් ධර්මයෙන් ඉගෙනගෙන නිත මුක්ත වෙලා උදාසලා කමතහන් ලබාගෙන තුනවත් ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකට වැඩියා. මහරහත් භාවයට පත් වෙන්න තුන් මාසය ඇතුළතදී උදාසලාට ආත්ම විශ්වාසයක් තිබුණ අපට දහස් දෙන්න පුළුවන් තුන් මාසය ඇතුළතදී. එතරම් සීලයේ පිරිසුදුයි භාවනා කමතහන් හොඳට ඉගෙනගෙන ගියා. උදාසලා ධම්මානිකට ත්‍රිසුංගා වැඩියා දවස් 1000ක් වෙනවා. ඊළඟ ධම්මානිකට වැඩියා දවස් 1000ක් වෙනවා. මේ දෙගම් ලැබෙමුන් උන්වහන්සේලාට ආරාධනා කළා. ඒ ගම් දෙකටම සමීපයේ තියෙන වනාන්තරයක කුටි සෙනසුන් හදලා දුන්නා භාවනා කරන්න. මේ ස්වාමීන් වහන්සේලා පුදුම ශ්‍රද්ධාවකින් පෑදාව නොනිදා භාවනා කළා. දවසක් දෙකක් තුනක් යනකොට වන දේවතාවන්ගෙන් අනුසුරක් ආවා. මොකද කාරණේ මේ සිල්ලුතුන් වහන්සේලා බිම ඉන්නකොට ආහසේ විමාන දේවතාවන් ඉහළින් දැරුව බිමට දැක්කා. සීල තේජසේ මහිමය. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා දවස් දෙක තුනකින් ජයතිල දෙවි දේවතා දැලුවා. වඩින් නැති බව දැනගෙන රාත්‍රි කාලේ භාවනා කරන තැන්වලට ඇවිල්ලා නපුරු රූපමවා පෑවා. භයානකර රූපමවා පෑවා. භයානකර ශබ්ද ඇති කළා. රාගේ මහ දුර්ගන්ධ ඇති කළා. එයින් උන්වහන්සේලා දිහිතේ සමාගයේ දිලිලා වෙනක් වෙනත් රෝගාබාධ ඇති වුණා. දවස් 14ක් ඇතුළත කොහොම ගිලන් වුණා. කාලෙකින් දවසේදී බොහෝ උපෝසත ඉනේ කර්මයේ එක්හාසියේ වෙලාවේ තමයි ඔවුලොන්ට තියෙන විපත්යේ අනිත්‍යයට කියන්නේ. එයින් සංඝීශ්වරයන් වහන්සේ තීරණය කළා අපට මේ සේනාසනයේ සත්‍රායන්නේ අපේ ආපතු ජේතවනාරාමයේදීින් වෙන සේනාසනයක් ලබා ගනිමු කියලා. උදාහරණයක් ආපතු වැඩියා සැලක් නොරෙත. බුදුරජාණන් වහන්සේ දැනගෙන නැහුව මොකද මහණෙනි මේ වස්සාන කාලයේ ආපසු ආවේ. අනේ ස්වාමිනේ අපි බොහෝම රමණීය බොහෝම සිත්කලු එවගේම දුස ගස් ඇති එවගේම ගලාගෙන කිසි ජලාස ඇති නැලි සලා ඇති ගල් සලා ඇති බොහොම විවේකයේ සුදුසු හේමාසනයක වස්සිතුවා අපට මේගේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් නැ ස්වාමීනි අපට දෙන සෙනසුනක් ගන්න අවසර ලැබේවා. ඒ අවස්ථාවේ සරුවක් යන වහන්සේ මුළු ධම්මදූතලේ නුවණින් විමසා පරීක්ෂා කළ බාලා කිව්වා මහණෙනි මේ 500ක් දෙන වහන්සේට ජාදීමේ එතුණයි ජාදීමේ එතුණයි එතෙන් වැඩෙන්න. එතෙන් වැඩලා මා උපදේශක් දෙනවා ඒ අනුව භාවනා කරන්න. එතෙන් ආරක්ෂාවක් දෙනවා. ඒ සාධක පිරිසක් දෙවෙනවා. එකමනක් නෙමෙයි ධ්‍යාන වැඩෙන භාවනාවක් දෙවෙනවා. එකමනක් නෙමෙයි මඟඵල නිවනටද ඒ භාවනාවෙන් යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ ගාථා 10ක් ඇති කර්මීමෙත් සූත්‍රය බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසට උගන්වනවා. මේ සංඝ පිරිස බොහොම ගෞරවයෙන් මේක පිළිගෙන සාරවත් යන්වාසික ශ්‍රී පාද වන්දනා කොට ආශිර්වාද ලබාගෙන පිටත් උනේ මේ කරණීමේ සූත්‍රයේ සිටින් මෙහි කරමි. ආරණ්‍ය සේනාසනෙට ඇතුල් වෙන්න මැස්සෙන් 500ක් දෙන එක හඳින් කරණීමේ සූත්‍රයේ සජ්ජායනා කළා. මේ සූත්‍රයේ සජ්ජායනා කරනකොට මේ සූත්‍රයේ කියවෙන මෛත්‍රී භාවනාව පැතිරීම නිසා වන දේවතාවන් හිත මුරුදු වුණා. අර නපුරු ක්‍රියා කළ වන දේවතාව, රුක්ෂ දේවතාව, විමාන දේවතාව මුරුදු භාවයේ පත්ලා කොම දිමක මිනිස් වේතෙන් ආවා. ඇවිල්ලා පෙරමඟ පෙරගමන් කළ ස්වාමීන් වහන්සේලාගේ අතේතන සූරුද පිරිකර දොක්කම පිළි අරගෙන කුටි තනසුන් වෙත අඩම් කරවා ගියා. මළු පෙත් මං හැමෙන්දා සැන් පෙරහා දුන්න හා දෝවණේ කළ අතුන් පනවා වදා හිඳෙව්වා. සම් ගම්වාසියන්ට මේ ප්‍රවෘත්තිය දැනුම් දීලා සිහිපතේ ලැබෙන සැලසුවා. බුළු වනාන්තරයේ නපුරු ගෝසා කරන සත්වයන්ද පක්ෂීන් ඉවත් කර දැම්මා. නපුරු දුර්දාන් සමුනුෂයන් ඉවත් කර දැම්මා. මුළු මහත් වනාන්තරයේ උන්වහන්සේලාට වායු සමීකරණය කළ කාමරයක් වාගේ බොහෝම සංසුම්බාට කැමිනවා මේ වන දේවතාවෝ. සෑදාවල් උපස්ථාන කළ පුදුමයි නේද මෛත්‍රී කියන හාක්කම. ස්වාමීන් වහන්සේලා දැන්නේ සෑම ඉරියව්වකම කර්මයේ මෙත් සූත්‍රයට අනුව මෛත්‍රී රැඳුවා. කර්මයේ මෙත් සූත්‍රය අනුව මෛත්‍රී රැඳද්දී උන්වහන්සේලාගේ සිතේ මෛත්‍රී ධ්‍යාන තුනක් දෙකින් පහළ වුණා. මෛත්‍රී ධ්‍යාන සාධක කරගෙන හරුණ විදර්ශනාවට විදර්ශනාවට හැරී සිටියේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසකෙනෙක් තෙමුණා. ඒ කරුවක් යන් වහන්සේ දෝනම් මහා විහාරයේ සිටගෙනම බුදු රත්මාලාවක් මේ 500ක් දෙනාට වෙන වෙනම තෙන් ඉදිරියට තෙමෙන්න සලස්සලා ගාථාවකින් ධර්ම දේශනා කළා. කුම්භූපමං කායමිමං විදිත්වා නගරූපමං චිත්තමිදං සප්පෙත්වා යෝධේතමාරං පඤ්ඤා යුධේන ජිතන්තරප්පේ අනිේසනෝ සියා. මේ ශරීරයේ බිඳෙන කලයක් නැති බඳුනක් වාගේ සිතන්ද මේ සිත සකල අවිස්වරයෙන් පෙන් නගරයක් මෙන් රැකගන්න. එවැනිම විපස්සනාවට හැරි ලබාගත් කරුණ විපස්සනා ඥානය නොබිඳ කිරියලා නොගෙන එයින් යුක්ව හේත මාරයාට පහර දෙන්න යුද්ධ කරන්ද ලබා ගන්න ජය ආරක්ෂා කරගන්න. මේ විදිහට විදර්ශනා සම්ප්‍රයුක්ත අනුශාසනාත්මක ගාථා වැහෙනකොට මේ මෛත්‍රී ධ්‍යානින් සමාධිගත වූ ස්වාමීන් වහන්සේලා 500ක් දෙනා එකම තත්පරයක සව කෙනෙක් නැත මහා රහත් භාවයට පත් වුණා. ආචාර්යය නේද සරුවක් සම්මාත උපදේශය. මේ කරණීය මෙත්ත සූත්‍රයෙන් දැක්වෙන්නේ විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. ඒ සම්බන්ධව මෛත්‍රී වදන්තයක් මම ඉදිරියට කියලා දෙනවා. ඒකම සති සම්බෙදා මග්ගපාළියේ සරුවඥන් වහන්සේ වදාළ මෛත්‍රී භාවනාව විස්තර කරමින් ධර්මසේනාධිපති සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ බොහොම විචිතර භාවනාවක් උගන්වලා තියෙනවා. සති සම්බෙදා මග්ගපාළියේ මෙත්තා කතාවේ. ඒකෝත් සති සම්බෙදා මග්ගපාළියේ තියෙන පිළිවෙතම අපට ඉතාමත් උසස් ත්‍රිපිටක කර්ත කතාවක් හැටියට හැඳින්වෙන විසුදු මාර්ගයේ ඇතුළත් වෙලා තියෙනවා. විසුදු මාර්ගයේ දැක්කේ සති සම්බෙදා මග්ගපාළියේ තියෙන මෙත්තා කතාවයි. එවගේම අබදාරුන් සිටකේ උදංගප්‍රකරණයෙන් ධම්ම විහාර විභංගෙහි ඇත්තා වූ පිළිවෙතද මෙත සම්බන්ධයි. කොටින්ම තුන් සිටකේම තියෙන මෛත්‍රී භාවනා සියල්ල සම්පින්දණය කරලයි විසුද්ධි මාර්ගයට මේ මෛත්‍රී භාවනා රැකලා තිබෙන්නේ. ඒ මේ විසුද්ධි මාර්ගයේ සති සම්බෙදා මාර්ග පාළියේ දැක්වෙන භාවනා මාර්ග බොහොම විචිතයි. ඒ කියන්නේ මේ මෛත්‍රී භාවනා වැඩිමේදී සමාත මෛත්‍රිය කරගෙන සම්භාවනීය හිතවතුකුත මෛත්‍රිය වඩලා මධ්‍යස්ථාන්ත වඩලා ඊළඟ සහිතවන්තයන්ටද මෛත්‍රිය වඩලා ඊට පස්සේ සීමා සංවේදයේ කියලා සමාල හිතවතාය නදහතාය අහිතවතාය කියන සීමාවක් නැතුව හැම දිනකටම සම සාධාරණ මෛත්‍රිය වඩන්න සමර්ථුණාට පස්සේ භූමි වතේ සමාධින විහාරය සමන් ජීවත්වන ගම්මානය දකුණ බටහිර උතුර නැගෙනහිර අන දිශාව දකුණු අන දිශාව බටහිර අන දිශාව උතුර අන දිශාව යට දිශාව සහ උඩ දිශාව මේ දස දිශාවට මෛත්‍රී විස්තරණය කරන පතුරුනවා. ඒකෝටි මෛත්‍රී වැඩිවීමට සත්ව කොට්ඨාස පද 12ක තලින් කරගෙන තියෙනවා. සත්ව කොට්ඨාස පද 12ක තලින් කරගෙන විශේෂ සත්ව කොට්ඨාසයකට මෛත්‍රී වචන හතර බැගින් ගන්නවා. ඒකේ හතර බැගින් ගැනීම නිසා ඒ දස දිශාවට වරින මෛත්‍රිය බොහෝම විස්තරාත්මක මෛත්‍රියක් වෙනවා. දස දිශාව සමනක් ගත්තොත් මේ මෛත්‍රියේ ප්‍රථම ධ්‍යාන ලබන්න පුළුවන් හාරකියසුවක් ලබන්න පුළුවන්. එවැගේම දෙති අධ්‍යාන හාරකියසුවක් ෘති අධ්‍යාන හාරකියසුවක්. හැබැයි අනෝධිතෝ පරමේ කියලා දිශාවකින් නොගෙන සත්ව කොටස 12ට සමනක් මෛත්‍රිය වැඩිමින් ප්‍රථම ධ්‍යාන 42ක් දෙති අධ්‍යාන 48ක් ෘති අධ්‍යාන 47ක් කියලා මේ දින ලබන්න පුළුවන්. දේශා ප්‍රථම ඥාන සියල්ලම ඕදිසෝනෝදිසෝ කියන දෙපිළිවෙලින් වැළුවොත් ප්‍රථම ඥාන 528ක් ලැබෙනවා. ද්විතිය ඥාන 528ක්, තෘතිය ඥාන 528ක්. ඒ පිළිවෙල මම කියලා දෙන්නම්. විශේෂයෙන්ම මේ මෛත්‍රී භාවනා වඩන්නේ ධ්‍යාන වඩන්න ප්‍රථමයෙන් සමාතයි. සමාත මෛත්‍රී වඩන්න ඕනේ. සමාත මෛත්‍රී වැඩීමෙන් කවදාකවත් ධ්‍යාන ලැබෙන්නේ නැහැ. සමාත වඩන්නේ ශාක්‍ති පිණිසයි. මා මින් අන් අයද කියලා කියන්න ඕන නිසායි සමාත මෛත්‍රිය වඩන්නේ. සමාගේ දෙතු තුනේ පතන් එක දක්වා ශරීරය මොනම හේතුවකින්වත් සමා ජීරාටපත් තුනක් හිතේ තරහක් ව්‍යාපාදයක් කඩික සංඥාවක් පහළ නොකර ගන්න හැටියට සමාහිතේ මෛත්‍රිය පිහිටුවා ගන්න ඕනේ. සමන්ත කෙනෙක් ගැහුවත්, දැන්නත්, වරදක් කළත්, අලාභයක් කළත්, අයසක් කළත්, නිඳාවක් කළත්, දුක් කරදරයක් දුන්නත් කොයි ලෙසකින්වත් ඉතින් මේ තරමට සමාහිතේ මෛත්‍රිය පිහිටුවා ගන්නවා. එසේ පිහිටුවාගෙන ඊළඟට සමාධි සාමි හිතයිසෙ. ඒ කියන්නේ සමාගයේ ගමෝපියන් ජීවත් වෙන නම් ගමෝපියන් ආචාර්ය උපාධ්‍යායනතුමා, කල්යාණ මිත්‍රයන් ගුරුතුමා මේ වාගේ සම්භාවනීය ගරු කටයුතු සමාත හදවතින් මෙත් කළ සත්පුරුෂයෙක් ඉස්සරහට හිතා ගන්නවා. සමා ඉදිරියෙන් බමයක් කරන් දෙමින් එතුමා ඉන්නා හැටිත් බලාගෙන එතුමාගේ මුහුණ දෙස හිතින් අරමුණු කරගෙන එතුමා මෛත්‍රිය වැඩෙනවා. මෛත්‍රිය වැඩීමේදී එක්ක වචනයක් අරගෙන බොහෝ වේලාවක් වඩන්නට ඕනේ. එසේ වැඩීමේදී සමාහිතේ අර නීවරණ යටපත් වෙලා සමාධිගත වෙන්නේ. ඉතින් ඒ එක්කිනා අරමුණු කරගෙන මෛත්‍රී ධ්‍යාන 12 දකින් වඩන්න පුළුවන්. හැබැයි මේකනේ ධ්‍යාන කියවම සමහර කෙනෙක් භය වෙන්න පුළුවන්. අපිට කොහොද ධ්‍යාන කියලා? එහෙම හිතන් දෙපා. මේක දිසියේ බෞද්ධයන් සම් ලබන්න පුළුවන් දෙයක් බවයි මගේ හැඟීම. ඒ නිසා අපි හිතන්නේ තෝන් අපිට වඩන්න දෙරේ සමතහනක් නෑ. ලබන්න බැරි ප්‍රතිඵලයක් දෙන. ඒ නිසා අපි මේ ගැන වඩාත්ම උනන්දු වන්න තෝනේ. ඊළඟට සමාධි හිතවන්තයා ගැනීම තවත් 10 දිනක් විතර ගන්නවා වෙන වෙනම. ඊළඟට මධ්‍යස්ථගෙන සමාත හිතවත්කමකුත් නැහැ අහිතවත්කමකුත් නැහැ. ඒ වෙලෙත් කෙනෙක් හරගෙන ධ්‍යාන වඩනවා. ඒ වගේ 10 දිනක් ගන්න. තවත් සමාත අහිතවන්ත කෙනෙක් ඉන්නවා නම් පමණ ඒ සතර කුජලයේ දිස්නාත හරගෙන ඔහුටත් මෛත්‍රිය වඩනවා. මේ විදිහට සමාය හිතවතාය මඳහතාය අහිතවතාය කෙනෙක් කොටස් හතරක හොඳට වැඩියන් පස්සේ තමයි මෛත්‍රිය ඈතට ඈතට විහිදුවන්නේ. ඉතිපන්දං ඉතිපන්දං එළියක් දැල්වුවාම ඒකෙම යදුන් ගණන් ඈතට ඉන්නේ නැතිනේ. ඒ වාගේ මේ ස්වාසපා භාවනා මාත්‍රයෙන් ඈතට විහිදුවන්න බෑ. සමාරු මෛත්‍රී භාවනා කරන එක වරකම දස දිශාවට විහිදුවනවා. සාර්ථක නෑ. ඒකේ සත්‍යේකාම දුර්වලයි. මෛත්‍රී විස්මරණය කරගෙන සමාගයේ හිතේ මෛත්‍රී ධ්‍යාන බලය සමාධියේ ශක්තිමත් වෙන තෝන. එතකොටයි ඈතට ඈතට විහිදුවන්න පුළුවන්. ඒ කියන්නේ ඉතිපන්දම් 1000ක තරම් විශාල එළියක් ඇල්ලුවොත් බොහොම ඈතක ආලෝක විහිදෙනවානේ. බොහොම ඈතක ආලෝක තෙන්න පුළුවන්. එවාගේම සඳ මඳුලක් වාගේ ඉරු මඳුලක් වාගේ සමාගයේ හිතේ මෛත්‍රී ආලෝකයේ මෛත්‍රී ශක්තිය දරාගත්තනම් බොහොම ඈතට දසදහස්ක් සක්වල නෙමෙයි අනන්ත සත්වයක වඩන්න පුළුවන්. මෙන්න මේ මට්ටමද තමයි මෛත්‍රී ධ්‍යානය පුරුදු කරන්න තෝරන කරන්නේ. ඊටවට අපි කලක බලමු මෛත්‍රී භාවනා වැඩිීමේදී පිළිවෙත. අහං අවේරෝ හෝමි අබ්ජාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛියක්ඛානම් පරිහරාමි කියලා පාඩේ. මේක සමන් සමාත කියා ගන්නකොට මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කීපවරක් සමාත කියා ගන්න. මම තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි තරහ නොවේමි කීපවරක් කියා ගන්න. මම නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි නිදුක් නිරෝගී වේමි බොහෝ වාරයක් කියා ගන්න. මම සෝපත් වෙමි සෝපත් වෙමි සෝපත් වෙමි සෝපත් වෙමි සමාත නිදේට පද හතරකින් මෛත්‍රිය කරගන්න. මෙතන වෙම්වා වෙම්වා කියනට වඩා සමා ඒ ගුණේ පිහිටයක බවයි මෙතන කියවෙන්නේ. මම වෛර නැහැ. මේ වෙලාවේ මම වෛර නැහැ. ඒකයි වෛර නොවේමි. ඒ වගේ ඊළඟට සමා අපි හිතමු සමංගේ ආචාර්යයන් වහන්සේ තමන් ඉස්සරහා හිතාගෙන මාමෙන් මාගේ ආචාර්යයන් වහන්සේ වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මෙන්න දහස් වාරයක් කියලා ඒ වචනේ හිතේ සමාධියක් උපදව ගන්න පුළුවන්. ඊළඟ තරහ නොවේවා තරහ නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මේ විදිහට සියවර දහස් වාරයක් කියලා ඉන්නකොට හිත සමාධි වෙනවා. වචනෙන් වචනයට මාරෙන්න ගියෝ ඉක්මනට සමාධි වෙන්නේ නැහැ. හිතේ සංපද්දා වෙන්නේ නැහැ. වචනේ තේරියොස්සේ හිත දුවනවා. එනිසා මෙන්න මේ පිළිවෙලට මෛත්‍රී ධ්‍යාන වැඩිවීම අපට පුළුවන්කම ඇති කරගන්න ඕනේ. විශේෂයෙන්ම මා මේක මුලින් වාරයකදී ප්‍රකාශ කළා බුරුමදාත මොළමෙන් ආරන්නේ සේනාසන වාසී අග්ගමහා සම්මාචානාචාර්ය පා අවශ්‍යඩෝ නාහිමිකානන් වාසී උගන්වපු මෛත්‍රී භාවනාව අධ්‍යයනය. ඒ කියන්නේ ආනපාන සතියෙන් ධ්‍යාන ලබාගත් රෝගාවචරයෙකු ගත්ින් සාකාර ධ්‍යාන ලබාගෙන ඉන්නතුරු ඕදාත සතනෙන් ධ්‍යාන උපදවාගෙන මෛත්‍රියට හැරෙනවා. සමාත මෙත්තරගෙන ආචාර්යයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙකු අරමුණු කොට මෙත් වැඩනවා. ඒ වගේ 10 දිනක් සමන ගන්නවා. නදාහක් 10 දිනක් විතර ගන්නවා. වෛරීකේ කරගෙන ඊට පස්සේ 10 දිනක් විතර ගන්නවා. මේ සීමා සම්බේද කරලා සමායින විහාරයේ සීල සත්‍යෝ, සමායින ගමේ සීල සත්‍යෝ, සමායින නගරයේ සීල සත්‍යෝ ඔහම සත්ව කොටස 12ක් වෙන් කරගෙන මුළු සක්වල දක්වා මෛත්‍රිය ඈතට විහිදුවනවා. ඒ එක එක වාරයක් පාසා ප්‍රථම ධ්‍යාන 4ක්, දෙති ධ්‍යාන 4ක්, තෘතිය ධ්‍යාන 4ක් දැකින් ලබනවා. ඊට පස්සේ දස දිශාවට වඩනවා. හැබැයි මේක අපි වැඩගත් කාරණයක් මතක් කළ යුතු තියෙනවා. තමන් ඉන්න තැන ඉඳලා හරහස හරහට හිටියවනවා නම් හිත සැතිරෙන්නේ නැහැ. තමන් ඉන්න තැනලා සිටේ ශක්තිය ඉහළට ගන්න ඕනේ. දෙවලව බමලව අකනිසා බමලව බලාගේ දක්වා දීත ඉහළ තිහළට ගන්න තෝනේ. ඉහළ තරගෙන වර්ෂාවක් වයින්න වගේ මේ විදිහට තුන් ලෝකයටම මෛත්‍රියේ විසිදුවන්න තෝනේ. මේක වඩන පුද්ගලයන්ට පුදුමාකාර ආධ්‍යාත්මික සැනසීමක් ඉඳගන්න පුළුවන්. නිසා මෙන්න මේ නිසා මේ මෛත්‍රී භාවනාවේ විස්තරණය කරන ආකාරය අපි වඩා වඩා පැහැදිලි කරගන්න බලමු. අනිත් කාරණේ තමයි එදිනෙදා ජීවිතයේදී මේ මෛත්‍රී භාවනාව තුළින් ලබා ගන්න පුළුවන් ශක්තිය. අපේ බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමණය කළා නේද? මේ කොමල දමණය කළේ තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී චිත්ත තරංග ධාරාව අඟුලිමාලගේ හදවතට යොමු කළා යුණාසේ තුන් යොදුන් මඟ ගමන් කළේ. අන්තිමේ අඟුලිමාල මොනතරම් ගමනේ වුණාද? සරුවඥන් වහන්සේගේ ශ්‍රී පාද වන්දනා කළ පැවිදිත් වුණානේ. භාවනාවට දැක්කෙත් මෛත්‍රී භාවනාවනේ. ඒ ජීවිතේම මික්ලේ රහත් කෙනෙක් වාට පත් වුණා නේද? මෛත්‍රී බලයේ මොනතරම් පුදුමද? උනාසේ ආලවක යක්ෂ දමනයේ කලේ කොහොමද? උන්වහන්සේ තුන් ලෝකයට විහිදුණු මෛත්‍රීචි දරතරංග ධාරාව එකම ආලෝක යක්ෂයාට හදවතට යොමු කළා. එයින් ඔහු දමනය වුණා, සෝවාන් ඵලයට පත් වුණා. මේ වාගේ දෙවියන්ද, මිනිසයන්ද, අමනුෂ්‍යයන්ද, තිරිසංගත සතුන්ද, යක්ෂයන්ද, රාක්ෂසයන්ද, එවාගෙම මහා දුෂ්ටිගතක බ්‍රාහ්මණයන්ද, පරිබ්‍රාජකයන් දුන්වත් දමනය කළ වාර අනන්තයි. ඒ හැම දෙනාටම හදවතින් උනාස මෛත්‍රී චිත්ත විස්තර යවලයි. ඒ විදිහට සකස් වෙන්නේ. අපි නිදසුනක් වශයෙන් ගන්නම අපි ගමන කරනවා බසයක, නැත්නම් දුම්රියක, නැත්නම් වාහනයක. මේ අනුව අපට පුළුවන් වේද මේ මෛත්‍රී සිතින් ඒ පුද්ගලයන්ගේ සිතට සමාගි චිත්ත තරංග යවන්න. වාහන යන රේදුරු තුමා හිතාගෙන මේ රේදුරුතුමා වෛර නොවේවා, තරහ නොවේවා, නිදුක් නිරෝගී වේවා, සුවපත් වේවා, හිිනුවණින් ගිය සදවාවා, කරුණාවෙන් ඉරකීමෙන් සියසිය සදවාවා, මේ විදියට උහුතු මෛත්‍රී කරනවා. එවාගෙම ඒ වාහනේ තවක් වෙනවා නම් මගේ පිටිස එයාට මෛත්‍රී කරනවා. මේ වාහනේ අයිතිකාරයන්ට මෛත්‍රී කරනවා. මේ වාහනේ යන පාරේ ඉදිරියෙන් යන ඇත්තන්ට මෛත්‍රී කරනවා. පස්සෙන් යන ඇත්තන්ට මෛත්‍රී කරනවා. පාරේ දෙපැත්තේ නිවසුණින් ඇත්තන්ට මෛත්‍රී කරනවා. එහෙම සිටින් මේ ගමන මෛත්‍රී ගමනක් වෙනවා නේද? වතුර නාමක විට, ආහාර ගන්න විට, ගමනක් යන විට, කවර හරි රාජකාරියක් කරන විට ඒ ක්‍රියාවට අදාළ හැටියට පුද්ගලයන් වෙත මෛත්‍රී පතුරවමින් දවස ගෙවන්න පුළුවන් එදිනෙදා මොන තරම් සැලසිල්ලක්ද? සමාජ රෝග නිවාරණය කරගන්න මේක හේතු වෙනවා. මේ මෛත්‍රී භාවනාව තුළින් කිනකා රෝග සුව කරගෙන තියෙනවා. ඒ වගේම අර මුලින් සඳහන් කළා වගේ සලස්වා රෝගාබාධ සුව කරගන්න මේ ශක්තිය ලැබෙනවා. එවාගෙම මේ මෛත්‍රී භාවනාව නිතර නිතර වැඩි වෙනින් අර 11 මහා නිසංස පමණක් නෙමෙයි උදා අනුකෝඩා නිසංස 10000 ගානක් අපට ලබන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ මෛත්‍රී භාවනාව ගැන අපි වඩාත්ම අවධානය යොදන්න ඕනේ. හැබැයි සමාජ සතුරුයේ මිතුරුයේ කියලා කිසිම බෙහෙදයක් නැතුව මේ වඩන්න තාපි උත්සාහවන්ත වෙන්න ඕනේ. බෞද්ධයන් වශයෙන් බෞද්ධයන්ද පමණක් නෙමෙයි බෞද්ධ අවබෝධ සිංහල අසිංහල හැම දෙනාට මේක හැටියට මෛත්‍රී වැඩනවන ඕන්ට එහෙම පුදුමාකාර සැනසීමක් ඉඳ ගන්න පුළුවන්. අපේ සරුවක් යන වහන්සේට තිබුණේ නෑනේ පුද්ගල භේදයක්, ආගම් භේදයක් තිබුණේ නෑනේ. හැම දෙනාටම සම සිත සම මෛත්‍රියේ පැවැත්වානේ. මෙන්න මේක නිසා සරුවක් යන වහන්සේගේ ශ්‍රාවකයන් සිසියන් හැටියට අපි හැම දෙනාම සම සිත පවත්වන්න මෛත්‍රී භාවනා පුරුදු කරගන්න ඕනේ. මා මුලින් ප්‍රතිඥාවක් දුන්නානේ කරණීය මෙත් සූත්‍රයට අනුව මෛත්‍රී භාවනාවක් මං කියලා දෙන්නම් කියලා. ඒ සම්බන්ධව මෙන්න මේ මෙතේ වගන්තයක් මා ඉදිරිපත් කරනවා. මේක හැම දිනාටම ප්‍රයෝජනවත් නෙවෙයි. ඒක ඒ අනුව තම සමාගේ වචනින් සමාත ගැළපෙන බසින් ඒ වගේ වගන්ති හදාගෙන හරි නිතර නිතර භාවකාග්නේ වැඩගත් වෙනවා. කරණීය මෙත් සූත්‍රයේ තියෙන සත්පොට්ටාස 20ක්. ඒ සත්පොට්ටාස 20ට මෛත්‍රී වචන තුනක් දකින් වෙනවා. එතකොට එතන තියෙනවා 60ක්. දෙරේද 60ක් තියෙනවා. ඒවා සමද්දරට හතර වගන ගනිමින් අර මුලින් සඳහන් කළා වගේ මෛත්‍රී චේතෝයි මුක්ති 528ක් වුණත් උපදවා ගන්න පුළුවනි. ඒක මේ විදිහට අපි භාවිත කරනවා. සුමිහිරි නිවන් සැපතින් සැනසෙනු පිණිස මම පිළිවෙත් පිළිමෙහි සමතෙක් වන්නෙමි. මම කායක සුවයෙන් සුවපත් වෙම්වා බිය වූ දුරු නැත්තේක් වෙම්වා සුවපත් වූ සිතක් වෙම්වා මාමින් මාගේ හිතවත් ඌද නැඳ අසුද අහිතවත් ඌද සියලු සත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතක්ෝ වෙත්වා කෙලෙස් ඇති සත්වයෝද නිකෙලෙස් ආර්යයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතක්ෝ වෙත්වා දුක් වූ ශරීර ඇති සියලු සත්වයෝද කෙටි ශරීර ඇති සියලු සත්වයෝද දෙකින් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා මහත් ශරීර ඇති සියලු සත්වයෝද ඉතා කුඩා ශරීර ඇති සියලු සත්වයෝද ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා වතකොඩු ශරීර ඇති සියලු සත්වයෝද ඉතා සියුම් ශරීර ඇති සියලු සත්වයෝද මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සියලු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා දුටු සත්වයෝද නුදුටු සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ළඟ වෙසෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා ඉපදුණු සත්වයෝද උපදින සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා උදයින්න සත්වයෝද යටින්න සත්වයෝද සරසින්න සත්වයෝද කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා සිතේ සිතේකොට වෛර නොකරේවා කලදෙනින් නොකරේවා වංචා නොකරේවා රැවටිින් නොකරේවා සිතේ සිතේකොට කිසි තැනකදී නින්දා නොකරේවා අවමන් නොකරේවා හෙළා දැකීම් නොකරේවා සිතේ සිතේකොට කිසි තැනකදී කිසි අයුරකින් දුකක් වේදාවක් දැනති නොවේවා සියලු සත්ත්වෝ සියලු දෙනාගේ සැපේට කැමති වේවා යතින් අවීචේ පසන්ද උදින් භවග්‍රේ දක්වාද සරතින් අනන්ත පරිමාණ ලෝක ධාතුවල ඇත්තා වූද සියලු සත්ත්වයෝ කායික සුවයෙන් සුවපත් වෙත්වා බිය වූ දුරු නැත්තෝ වෙත්වා සුවපත් වූ සිතැත්තෝ වෙත්වා අප්‍රමාණ වූ සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා එකම දරුවෝක ඇති ගුණවත් මව්පියන් දෙතල සම දිවිනසකා එම දරුවාගේ දියුණුව ආරක්ෂාව කැමති වන්නාට සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අසීමිත මෛත්‍රිය පවත්වත්වා උදයාට සරස දස දිශාවෙහි සියලු සත්ත්වයෝ සියලු සතුන් වෙත අතිශයින් සාන්ත වූ මෙත්සිත වඩත්වා ඉඳින හිටින නිඳන ඇවිදින සැමිරියව් වෙහිදීම මෛත්‍රී බ්‍රහ්ම විහරණයෙන් යුක්ත වෙත්වා සිව් පිරිසුදු සීලයෙන් සුවඳවත් උතුම් ඥානාලෝකයෙන් ආලෝකමත් වී සෑම දේ කෙරෙහි තෘෂ්ණාව නොකොට සෑම කල්ලිම සීල සමාධි ප්‍රඥා ගුණ විහිදුවමින් චිත්ත විසුද්ධියේ පතන් ඥාන දර්ශන විසුද්ධියේ දක්වා උතුම් විසුද්ධි මාර්ගයේ ගමන් කොට ජාත්‍යාදී සංසාර දුකින් අතමිදී අජරාමර සාන්ත ලෝකෝත්තර අමාම නිවන් සුව ලබත්වා මේ විදිහට කර්මයේ මෙත් සූත්‍රය ආශ්‍රයෙන් අපට භාවනා වදන්ති හදා ගන්න පුළුවන්. සැබවින් පාළියෙන් තියෙන මේ දේශනාවන් සමාත සමාගේ යටෙන බසින් නිතර භාවිතා කිරීමෙන් ඒ සැබෑම ඥාන සම්ප්‍රයුක්තව ප්‍රතිපත්තියක් බවට පැමිණෙනවා. නිකාමේ කරණීය මෙත් සූත්‍රයේ දාසට විශේෂ වරක් හරියම් කෙනෙක් භාවිතා කරලා යමක් හිතනවා නම් ඒ දේ පවත් සිද්ධ කරගන්න මේ පුදුම බලයක් තියෙනවා. නිකාපේ සියලුම බෞද්ධයන් වෙත කරුණාවෙන් ආරාධනා කරනවා ඔබ යවදී වෙනකොටම අදිස්ථාන කරගන්න අද ධාතුම මෛත්‍රී භාවනාවෙන් ගත කරනවා අද මේ ධාතු කුරාම සෑම ඉරියව්වකම මෛත්‍රී සිත පාවිච්චි කරනවා කියලා හැම විටම මෛත්‍රී අදිස්ථාන කරගෙන කටයුතු කිරීමේදී ධාතුම පිටින්ම ආරක්ෂිත දවසක් බවට වාසනාවන්ත දවසක් බවට පැමිණෙනවා ඒසා බුදු පසේබුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් මේ මෛත්‍රියේ පාරමිතාවකින් පුරලා ඒ උත්තරීතර අදමතාත්‍යම් මුදුන් සමුනා ගන්නේ දුනා. එනිසා දැන් අදාතිමේ අවස්ථාවේදී ඉදිරිපත් කළ භාවනා කර්මස්ථානයේ පිළිබඳව ධර්ම විනය දරවෝද භාවනා සමතම් ත්‍යාගනිශේ ශේසු කල්යාණ මිත්‍රයන් සම්මුඛ වෙමින් මේ සම්බන්ධ වැඩි අවබෝධයක් ලබාගෙන මේ භාවනාවේ නිසිඵල නෙලා ගැනීමට උත්සාහවන්ත වෙතුවා කියලා මම මෛත්‍රියෙන් ආරාධනා කරනවා. මෙතෙකින් සීලයක තීසා ධර්ම ශ්‍රවණය කිරීමෙන් වත්පත් කරගත් මේ කුසල සම්භාර ධර්මය අපට බුදු සසුනේ බුදුමහරහතන් වහන්සේලාට මෙන් දාන පාරමිතා, සීල පාරමිතා, දස පාරමිතා වංගෙන් අගතන්පත් වෙමින් දලවායු වර්ණ සත බල ප්‍රඥා විනිවිදින් දලව ජාගන කෙලවර බුදු සසුනේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කුසල අදාළේ අජරාමද ශාන්ත ලෝකෝත්තර අමානහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියලා මෛත්‍රිය මා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා ච බුම්මස්සා දේවා නාගාම හිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසත්තා ච බුම්මස්සා දේවා නාගාම හිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං ආකාසත්තා ච බුම්මස්සා දේවා නාගාම හිද්දිකා පුඤ්ඤං සම්මන්න දිස්වා චිරං රක්ඛන්තු බුද්ධ සාවකං තේ ධර්ම ශ්‍රවණේ කිරීමෙන් අත්ව කුසලානි සංසබලෙන් සෑම දිනාට සාන්ත අමාමහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා ප්‍රයත්තු දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. ඔබ සවන් දෙන්නේ ජාත්‍යන්තර බෞද්ධ විකාශනයේ සමුච්චිතයි.